අධ්‍යාරක්ෂල අපේ දුර හැදුවේ එල්ටීඩි සංවිධාන සතුව තිබුණු අවියේ දුර. ඒක තමයි පිය හැදුවේ. දැන් කාගාවද ඒ වගේ අවි තියෙන්නේ? ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව විතරයි. දැන් මොකටද එහෙමනම් අධ්‍යාරක්ෂක කලාපය? කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අධ්‍යාරක්ෂක කලාප ගොඩනැගුණු දිශාව ගැන කල්පනා කරලා යලි එම කලාප පවත්වාගෙන යා යුතුද කියන එක පිළිබඳ ආණ්ඩුව තීරණයක් ගත යුතු තිබෙනවා. ජාතික ආරක්ෂාව කියලා කියන්නේ හැම දෙයක්ම ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න තියෙන අගියක් අඩුවක් නෙවෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳව රාජ්‍යයකට දැක්මක් තියෙනවා. හමුදාව ස්ථානගත යුත්තේ කොහේද? රාජ්‍ය සැලකිල්ලක් කරා. හැබැයි ලෝකේ හමුදා කඳවුරු ලෝකේ හැමතැනම කුඩා වෙන. මොකක් නිසාද? තාක්ෂණික වැටවටේ සබුළු දාන්න ඕනේ හමුදා කඳවුරක් ආරක්ෂා. නව රජයේ නව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සැලකිල්ලක් කොට ජනතාවගේ ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතුයි කියන ස්ථාවරය අපි සිටිනවා.